නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි පහුගිය කාලේ අපි ඉගෙන ගත්තේ පවිතුරු නිවන් මඟ දහම් දේශනා ශ්‍රවණය කරන ඔබට අසන්ට ලැබුණු කායානුපස්සනා දේශනා තමයි මීට කලින් අහන්න ලැබුණේ. ඉතින් අද පවිතුරු නිවන් මඟ දහම් වැඩසටහනේ විශේෂ දහම් කරුණු ටිකක් කතා වෙනවා. ඊට කලින් අපි මතක් කරමු අද මේ උතුම් දහම් දේශනාව සරලයි වගේ දැනෙනවා. නමුත් ඔකේ තියෙන ගැඹුර තමයි පුරුදු කරන්න අමාරුයි. හිත දෙන්නේ නැහැ. වීරිය උපදින්නේ නැහැ. මන්දෝසහය එනවා. හිත කුසීත වෙනවා. කුසල් වඩන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ආනෝක තමයි දුෂ්කරතායි. ධර්මයේ නිර්මලයි. ධර්මයේ පැහැදිලි. පිරිසිදු ගුරු ඇසුරක් ලැබෙනවා. පිරිසුදු දහම් පණිවිඩය ඔබට එනවා. නමුත් තියෙන දුෂ්කරතාවය තමයි මේක පුරුදු කරන්න තියෙන ඉඩකඩ ඇහිරෙන එක. දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගනිද්දී පළමුවෙන්ම තියෙන සතර සතිපට්ඨානය. කායහනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊළඟට තියෙන සතර සම්‍යක්ප්‍රධාන වීර්ය. උපං අකුසල් ප්‍රහාණය කිරීම, නෝපං අකුසල් නෝපදවීම, ඊළඟ නෝපං කුසල් ඉපදවීම, උපං කුසල් වඩා වර්ධනය කර ගැනීම. ඊළඟ තියෙන සතර ඉරිදි පහද. ඡන්ද චිත්ත විරිය දීමාංශා. අපි චිතින් කියවတဲ့ වචන සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න වෙනවා අපිට. ඡන්ද ප්‍රදාන සමාධි සංඛාර සමන්නාගත විදිපාදයේ කියලා තමයි කියන්නේ, තමයි සම්පූර්ණ වචනේ. චිත්ත ප්‍රදාන සංඛාර සමන්නාගත ඉරිදි පහදේ. චිත්ත සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඉරිදි පාදේ. විරිය සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඉරිදි පාදේ. විමර්ශා සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඉරිදි පාදේ. විදී ඉරිදි පාද හතර. ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්ම. ඊළඟට බොජ්ජංග ධර්ම හත. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් ඊට නිතර මම මේ වචන කියන්නේ ඔබට අදුමතරමේ මේ වැඩසටහන් ටික ඉවර වෙනකොට මේ වචන ටිකවත් අදුමතරමේ මතක හිටී. බුදු කෙනෙක් දේශනා කළ දහම් පදයක එක වචනයක් මතක හිටීමත් බොහෝ උපකාරයි. බොහෝ උපකාරයි. ඉතින් පින්වතුනි, දැන් ඒකෙන් ඔය 37න් එකක් තමයි දැන් අද 11 වෙනි වැඩසටහන. අද දක්වාම එකම එක කරුණක් ඉගෙන ගත්තේ. ඒ තමයි කායානුපස්සනාව. හැබැයි මෙච්චර විස්තර කිරීම ඉදිරි කරුණු විස්තර කිරීමේදී අපිට කරන්න වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මේ කායානුපස්සනාව හරියට කළොත් බෝධිපාක්ෂික ධර්ම අනිත් 36ම වැඩෙනවා. මේක හරියට කළොත්. ඒක ඒ නිසා මම හිතුවා අද දවසෙත් කායනුපස්සනාව විස්තර කරන්න ඕන කියලා. දැන් කායනුපස්සනාව විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව විස්තර කළා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකී අභිජ්ජා දෝමනසං. ඒ කායනුපස්සනාව වඩන්නේ කෙලෙස් තවන වීරියෙන්, සිහිනුවණින්, මනා සිහියෙන් යුතුව ලෝකී ඇලින් ගැටින් දුරු කරමින් ආනාපාන සතිය. ඊළඟට ඉරියාපත භාවනාව, සති සම්පජඤ්ඤ භාවනාව, අසුභ භාවනාව, ඊළඟට ධාතු මනසිකාර භාවනාව. ඊළඟට නවශීවිතික භාවනාව. මල සිරුරක් නව ආකාරයකින් තේරුම් ගන්න අපි මේ දැකලා මේ මල සිරුර තමන්ගේ ශරීරයට ගලපා බලමින් කරන භාවනාව ඉගෙන ගත්තා. ඒතකොට පින්වතුනි විශේෂයෙන් තියෙනවා දැන් මේ කායනුපස්සනා භාවනාව අපි වඩනවා කියලා කොහොමද දැන් තේරුම් ගන්නේ? දැන් ඔන්න ආනාපාන සතිය හරිය අසුභ භාවනාව හරිය මොකක් හරි භාවනාවක් අපි වඩනවා. ඒ වඩද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මේ භාවනාව වඩන්නේ කොහොමද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේ කායගත සතිය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඉතින් සංඝයා කතා වෙනවා බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව කියන එක වදාරපුදී මහා ආශ්චර්ය දෙයක්, අද්භූත දෙයක්, පුදුම දෙයක් මේක මහත්ඵල මහානිසංස තියෙනවානේ මේ කායානුපස්සනා භාවනාවේ විතරක් කියලා. ඉතින් සංඝයා එහෙම කතා කරගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඉතින්ට වෙල්ලා ඒ අදාළ වූ කතාව ගැන අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොයි විදිහට වඩනකොට කොයි විදිහට බහුලව වඩනකොටද කායානුපස්සනාව මහත්ඵල මහානිසංස දෙන්නේ. කියන්නේ කායානුපස්සනාවේ ප්‍රතිඵල ලැබලා දෙන්නේ කොයි විදිහට වැඩුවොත් දානාපාන සතිය. එහෙම නැත්නම් අසුභ භාවනාව, ධාතු මනසිකාරය. ඒ තමයි මේ භාවනාව වඩද්දී අප්‍රමාදීව කෙලස්තාවන වීරියෙන් යුතුව දහමට දිවිපුදා ওই භාවනා වඩද්දී ගේහසිත සරසංකල්පනා ප්‍රහාණය වෙනවා. ගේහසිත සරසංකල්පනා ප්‍රහාණය වෙනවා කියන්නේ ගිහි අය හිත මේ ලාමක දේවල්, ගෙවල් දොරවල්, අඹදරුවෝ, කාමය, රාගය, ඊළඟට මේ ලාමක දේවල් හිත හිතා මේ බොළඳ විදිහට ඉන්න ලෝකයක් තියෙනවානේ. ඒ බොළඳකම හිතෙන් නැති වෙලා යනවා. කායනුපස්සනා වඩනකොට හිතේ බොළඳකම නැති වෙනවා. ඊළඟට අර කාමයේ කෙරෙහි ගිහි මිනිසුන්ගේ හිත දුවන විදිහේ සිතිවිලි නැති වෙනවා. ලාමක සිතිවිලි නැති වෙනවා. වැදගත් වෙනවා යා. ගේසිත සරසංකල්පනා ප්‍රහාණය වෙනවා. කාම සහගත කල්පනා ප්‍රහාණය වුණාට පස්සේ තමාසිතම සිත අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. තමා තුළම සිත පිහිටනවා. හොද්දට කය ගැනීම ප්‍රකට වෙනවා. සම්නිසීදති. ඒ තුළම හිත තියෙනවා. ඊට පස්සේ ඒකෝදි හෝති. එක්තැන් වෙනවා හිත. සමාධියති. හිත සමාධිමත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කායානුපස්සනාව වඩන්නේ. ඒ කායානුපස්සනාව වඩද්දී අර ලාමක ගති හිතෙන් නැති වෙලා යනවා. බොළඳකම් නැති වෙලා යනවා. මේ ලාමක සිතිවිලි හිතට එන එක නැති වෙලා යනවා. අර භාවනා අරමුණේම හිත විලා කායම ප්‍රකට වෙන්න ගන්නවා. හිත එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. ඔය භාවනා 14ෙන් ඕක වෙනවා. එහෙම වෙනවා නම් ඒ භාවනාව මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. දැන් අපි කායानुපස්සනාව කියලා භාවනා වඩලා ආපහු ඇවිල්ලා කට්‍යත් එක පරණ විදිහටම ඉන්නවා. දැන් මුල් කාලේ නම් ඔහම වෙයි. දිගින් දිගටම වඩලා එහෙම වැඩුවා කියලා සාමාන්‍ය ලෝකෙට මොහොනා කියලා අර කායानुපස්සනාවෙන් උපද්දවන මහත්ඵල මහානිසංස බව උපද්දවන්නේ. හේතුව යකේ භාවනාව ඒ විදිහට නෙමෙයි වෙඩිලා තියෙන්නේ. ඉතින් පින්වතුනේ මේ කය ගැන නොයේ කාකාරයෙන් විමසලා බලන්න ඕන. දැන් බලන්නේ කායानुපස්සනා භාවනා ටික හොඳට බලනකොට පේනවා ඕනම කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවන් විදිහට ආස්වාස ප්‍රාස්වාස භාවනාව ඉස්සෙල්ලාම ආවා. ආනාපාන සතිය. ඊළඟට ඉරියව්ව ගැන. ඊළඟට සති සම්පජන්නේ. ඊළඟට අසුභ භාවනාව. ඊළඟට ධාතු මනසිකාරේ. ඊළඟට නව ජීවිතිකේ උසුම රැල්ලේ ඉඳලා මැරිච්ච මිනිය දක්වාම කය ගැන හිතන්න පුළුවන් මනුස්සයෙකුට. උසුම රැල්ලේ ඉඳලා මැරිච්ච මිනිය දක්වාම හිතන්න පුළුවන් මනුස්සයෙකුට තමන්ගේ කය තේරුම් ගන්න. මෙච්චර විනාශයක් තමන්ට උනේ මේ කයට අපි මුලා වෙච්ච නිසා. මේ ශරීරයට මුලා වෙච්ච නිසා. ඔබ දහ දුක් විඳින්නේ මේ ඇඟක් නිසා. හොඳට හිතලා බලන්න මොලේ කලඳක්වත් තියනවා නම් දහ දුක් විඳින්නේ මේ ඇඟක් නිසා. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටු අඹ දරුව මේ ඔක්කොම කායක ප්‍රතිඵලය. ශාරීරික ප්‍රතිඵල. සසර දුකින් අත් මිදෙනු කැමැත්තා මේ කය දිහා මේ රූපේ දිහා එකලොස් සංඛාරයකින් බලනවා. අනිච්චතෝ අනිත්‍ය විදිහට බලනවා. වෙනස් වී යන විදිහට පුංචි කාලේ මේ වෙනකොට අපේ කය කොච්චර වෙනස් වුණාද? ජරා ජීර්ණ වෙලා කොච්චර වෙනස් වුණාද? අපේ ඇඟ උදේ කොණ්ඩේ පිරලා හවසට පීරන්නේ වෙනස් වීම නිසානේ. උදේ හොදලා හවසටත් හොදන්නේ වෙනස් වීම නිසානේ. දවසින් දවස පූජර් ගාන්නේ වෙනස් වීම නිසානේ. දැන් කෑම කවලා දවල්ටක් කවන්නේ වෙනස් වීම නිසානේ. නිට්ටයයි නම් නැවත නැවත ඕන වෙන්නේ නැණේ. අනිත්‍යයි මේ ශරීරය. අනිත්‍යයි. අනිච්චතු අනිත්‍ය වශයෙන් මේ කය ගැන බලනවා. දුක්ඛතු දුක් වශයෙන් බලනවා. හොඳට බලන්න නුවණ තියෙනවා නම් මේ ලෝකේ යම්තාක් දුකක් තියෙනවා නම් ඒ දුක් ටික ඔක්කොම මේ කයට බලපාන්නේ. කයට බලපාන්නේ. අපි ගමු සමස්තයක් වශයෙන් දුක්ඛාරය සත්‍යය ගමු. ජාතිපි දුක්ඛා මේ ශරීරෙණේ ඉපදෙන්නේ. ජරාපි දුක්ඛා වයසට යන්නේ. ඊළඟට ව්‍යාධිපි ලෙඩ වෙන්නේ. මරණම්පි මැරෙන්නේ. මේ ඇඟනේ ත්‍රියංගෙන් වෙන වෙනවා කියන්නේ ශරීරණේ. අප්‍රියංහා එක්කෙනවා කියන්නේ ශරීරණේ. අප්‍රිය වස්තු මේ ඔක්කොම ශරීරයක් තියෙන නිසානේ. දුක්ඛන්දරාවම මේ ශරීරයත් එක්ක උරුම වුණා. දුක්ඛන්දරාවම උරුම වුණා. දුකක්මයි මේ ශරීරය. ඒතකොට මේ ශරීරේ දුක්ඛතෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ රෝගයක් විදිහට බලනවා. හොඳට බලන්න යන්තාක රෝග ඇද්දේ සියලුම රෝග කොහෙටද ඇදෙන්නේ? මේ කයට. මනස කියලා යමක් ඇද්ද? විඥානය කියලා යමක් ඇද්ද? සිත කියලා යමක් ඇද්ද? ඒ මේ රූපේම බැසගෙන තියෙනවා. මානසික ලෙඩ හැදුණත් ඒ ඔක්කොම ප්‍රකට වෙන්නේ මේ කයින්. මේ ලෝකේ ප්‍රෙෂර් කියලා එකක් තියෙනවා නම් ලෙඩක් නේ. ඇඟින් තමයි ඒක පේන්නේ. සීනි අමාරු ඇඟින්. කොලෙස්ටරෝල් ඇඟින්. ඊළඟට පිළිකා ඇඟින්. බගන්තර ඇඟින්. යන්තා රෝග. බහු දුක්ඛෝ අයංකායෝ බහු ආදීනයෝ ඉතිමස්මින් කායි විවිධ ආබාධ උපජ්ජන්ති. සියති ඉඳන් චක්කු රෝගෝ සෝත රෝගෝ ඇස ලෙඩ කන් ලෙඩ නහය ලෙඩ කයේ ලෙඩ දිවේ ලෙඩ කටේ ලෙඩ දත්වල ලෙඩ අපස්මාර බගන්දර කුෂ්ඨ ගඩු ඔය ඔක්කොම ටික හැදෙන්නේ මේ ඇඟටනේ. මේ ශරීරේ රෝගයක්. මේ ලෝකේ ඔබ ඕනම රෝගයක් ගැන විස්තර ඉගෙන ගන්න. මේ ලෝකේ මිනිසුන්ට හැදෙන රෝග ඔබ ඉගෙන ගන්න බලන්න. ඉගෙන ගන්න උට අනිවාර්යෙන් ඒ රෝගේ ඉගෙන ගන්නේ ඇඟකින්, ශරීරය හරහා. ඒ රෝගේ පෙන්නන්නේ ඇඟක් හරහා. දැන් කියන්නකෝ, අපි කියමුකෝ, අපිනකෝ දැන් මේ දවසල කොරෝනා. කොරෝනා කියන වෛරසය ශරීරගත වීමත් එක්ක හැදෙන රෝගාබාධත් එක්කනේ කොරෝනා රෝගය විස්තර කරන්නේ. අර වෛරසයනේ. වෛරසය නෙවෙයිනේ රෝගය. ඊ වෛරසය ශරීරයට ගියාට පස්සේ ශරීරයේ මතුවන ලක්ෂණනේ රෝගය කියන්නේ. මේ ලෝකේ සියලුම රෝග හැදෙන්නේ මේ ශරීරයට. කේශා ලෝමා නඛා දන්තා තචෝ මංසන් ආහාර වට්ටි අත්තිමින් ජාති වශයෙන් කුණපත් 32ක් තියෙනවානේ. මේ 32ටමයි ලෙඩ හැදෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. මුළු ශරීරයම රෝගය. මුළු ශරීරයම රෝගය. මේක වේදනා දෙන හැටි කොහොමද? රෝගතෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ. ගණ්ඩ කියලා කියන්නේ gaduwa, ශරව ගෙඩියක්. ශරව පිරිච්ච ගෙඩියක් හැදුනට පස්සේ ඇදුම් කනවා. ඒ ශරව එකේ බෙනවා මෙහෙම. ඔබනකට ඉබෙනවා ශරව ගෙඩිය. මේකත් ඉබෙනවා මේ ඇඟත්. ශරව ගෙඩිය කොයින් හරි සිදුරු වුණොත් ඒ ශරව ගලනවා. මේකෙත් නව දොරකින් ගලනවා. ශරව ගෙඩිය ඇදුම් කනවා. එතකොට උඩින් තෙල් ගාන්න ඕන. ඒ වගේ මේකත් ඇදුම් කනවා. එතකොට කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන. සීතල කරන්න ඕන, රක්ෂණය කරන්න ඕන. ගමන් බිමන් ගෙනියන්න ඕන. ඇදුම් කනවා මේක. කෑවේ නැත්තම් ඇදුම් කනවා. වතුර බිවේ නැත්තම් ඇදුම් කනවා. නෑවේ නැත්තම් ඇදුම් කනවා. දාඩිය දානකොට ඇදුම් කනවා. එක තැන හිටියොත් ඇදුම් කනවා. නිදාගෙන හිටියොත් ඇදුම් කනවා. එක ඉරියව්වකින් ඉන්න බෑ. ශරව ගෙඩියක් වගේ. ශරව ගෙඩියක් වගේ. මේ මිනිස්සු ශරීර පතපතා ශරීර හොය හොයා මේ ඇඟවල් වල තාස කරනවා කියන්නේ මේ ශරව ගෙඩි වල තාස කරන. ශරව ගෙඩි ලෝක කා මිනිස්සු සතුට වෙන්නේ. මේ ශරීරේ ශරව ගෙඩියක් වගේ කියනවා. ගණ්ඩතෝ ඊළඟට අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ශල්ලතෝ උලක් ඇනුනා වගේ කියනවා. උල ඇනුනාට පස්සේ හරි අමාරුයි පරිසම් කරගන්න ඕන. එතන ආයේ බෙන්ද දෙන්න බෑ. ඒ වගේම කකුලට සපත්තු දාගන්න ඕන. දේශි දාගන්න ඕන. ඇඳුම් වලින් පොරව ගන්න ඕන. පෑන් දාගන්න ඕන. කොච්චර පරිසම් කරන්න ඕනේද? උලක් ඇනුන තැනක් වගේ. ඒ ශරීරයේ උලක් වගේ. ආබාධතෝ මේ ශරීරයේ දිහා 11 ආකාරයකට බලනවා. ආබාධතෝ ආබාධතෝ කියලා කියන්නේ ආබාධයක් විදිහට. මේ ශරීරයේ යන්තාක ආබාධ ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ ශරීරයේ කොටස් 32ටමනේ. අපි 33 කොටස්ියු ගත්තොත් ඒ 32ටමනේ ආබාධ ඇති වෙන්නේ. වෙන කොහෙටද කියලා බලන්න. මුළු ශරීරේම ආබාධ. ශරීරේම ආබාධ. මේක එක එක කොටස් කුණු වෙවි යනවා. එක එක කොටස් ලෙඩ වෙවි යනවා. මහා දුකක් පින්වත්නි. වැඩි ඕනේ නැහැ මුත්‍රාශයක ගලක් හිර වුණත් මහා දුකක්. නහරයක ගලක් ඉවර හිර වුණත් මහා දුකක්. මුළු ශරීරේම අඩපණ වෙලා යනවා. දුක නහරයෙන් මුළු ජීවිතයක් කඩා වටවන්න පුළුවන්. නහරයක් පුපුරලා මිනිස්සු මැරෙන්නේ. එක නහරයක ගලක් ිර වෙලා මුළු ඇඟම අඩපණ කරන්න පුළුවන්. මහා ආබාධයක් මේක. මේකටම සැප දෙනවා. මේකටම අපි සැප දෙනවා. මේකටම සැප දෙනවා. මේකම වර්ණනා කරනවා. මේකෙම ෆොටෝ ගහනවා. මේකම ලෝකෙට පෙන්නනවා. මේකටම ප්‍රශංසා කරනවා. මේ තමන්ම හුවා දක්වනවා. කය ගැන මොනවා දැනගෙනද? අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ. ඊළඟට අගතෝ. අගතෝ කියන්නේ පීඩාව. මහා පීඩාවක් පින්වත්නි මේ ශරීරේ. එක ඉරියව්වකින් ඉන්න බැ. ඉඳගෙන ඉන්නකොට අමාරුයි. කොන්ද රෙදෙනවා, ධනිස් රෙදෙනවා. හිටගෙන ඉන්නකොට අමාරුයි, ධනිස් රෙදෙනවා. ඇවිදගෙන යනකොට අමාරුයි, ධනිස් රෙදෙනවා. නිදාගෙන ඉඳලාම අමාරුයි. වේලාවකට එක පැත්තක ඉඳලා අතපය රෙදෙනවා. සැරගන්න බෑ. දාඩිය දානවා. මහම් පීඩාව. නාවන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන. මහා පීඩාව. මිනිස්සු ඇස්සේ තෙමි තෙමි, අවුවට පිච්චි පිච්චි, බස්වල යමින්, කෝච්චියේ යමින්, මිනිස්සුන්ගේ බැනුම් අහා වැඩ කරමින් මේ දිවා රාත්‍රියේ මහන්සියෙන් මේ ඇඟවල් පෝෂණය කරන්න නේද? ඔබ යන්තාක් මිනිස්සුන්ගේ බැනුම් අහා පීඩා විඳිනවද? ලෙඩකට දුකකට සැනසෙල්ල ඉන්ටර්නෙට් වල පීඩාවල් විඳිනවද? ඒකෝ මේ ඇඟ නිසා. හොඳට බලන්න නුවණින් කල්පනා කරලා. මහා පීඩාව. දරුවෝ නිසා විඳින ඔක්කොම දුක් මේ ඇඟක් නිසා නේද? ඔය ඇඟෙන් නේද ඉපැද්දුවේ? ඒ දුකේ සිදරුව නිසා විඳින සියලු දුක්වල උරුමකාරයන් මේ කය. ඒ නිසා දරුවන්ට දිස්තිවල තියන්න නැතුව මේ කය පීඩාවක් විදිහට දකින්න. මේ කය පීඩාවක් විදිහට දකින්න. එතකොට නම් ඔබට සැනසෙල්ලක් එයි. මේ ඇඟ අපිරිය කරගන්න. ආයේ මනස ලෝකෙකට එන්න එපා. ආයේ කයක තෙන්න නැති ජීවිතයක් හදාගන්න. නේද හස් වෙනවා. මේ කායanusasanawa තියෙන ආය සසරට වැටෙන එකක් නෙවෙයි. සසරින් නිදහස් වෙන එක. ඊළඟට අනිච්ඡතු, දුක්ඛතු, රෝගතු, ගණ්ඩතු, සල්ලතු, ආබාධතු, ඊළඟට අගතු, ඊළඟට තියෙනවා පරතු. පරතු කියලා කියන්නේ අනුන්ගේ දෙයක්. හරිනේ? අපි අපේ කියලා ඔන්න මුළු ජීවිත කාලයම ඇඟ මගේ කියා ගන්නවා. ඊළඟට මැරිච්ච ගමන් ඒක අයිති ගින්නට මෙන්න දවනවා. එක්ක ගින්නට අයිති. අපිට අයිති නෑ. නෑදෑයෝ අපි කියලා තියාගන්නේ නෑ. ඒ අය ගිහින් දානවා. එක දරුවෙක් මේ ඇඟක් තියාගනි අපි. ස්වාමියා මැරුණාට පස්සේ දිවි හිමියෙන් බිරිඳ ඇඟ තියාගනි. බිනිද මරුණාට පස්සේ දිවි හිමියන් ස්වාමියා ඇඟ තියාගනි. ගිහින් දානවා. එක්ක ආදාහනේ කුළු පුච්චනවා. ඒකට ඒ කියන්නේ ගින්දරට ඇති. අලු ටික පොළොවට දානවා පස් වලට ඇති. සෝනට දැම්මොත් පඨවි ධාතුවත් එක එකතු වෙනවා. අපි ඇති පොළොවට. ජලයට. ඕනොහමට. වායුවට. ඒ වනාට අපි හිතනවා අපි අපේ කියලා. අවසානයේ මේ ශාරීරික අයිතිකාරය ටික මතුවෙනවා සෝනට දැම්මට පස්සේ පණුව කනවා හොඳට අපේ ඇඟ කියලා. මේ 90 කෝටියක් මේ ඇඟ ඇතුලේ පණුව ඉන්නවා පින්වත්නි. අවස්ථාව එනකල් අපි කන කෑමින් යැපි චූටි නූල් වගේ මේගේ ඇඟ ඇතුලේ පණුව ඉන්නවා. මැරිලා වැටිච්ච ගමන් උන් ටික මෙහිම බත් ඇට වගේ ලොකු වෙනවා. මේකම කාලා දා. පාන යානකල් ඉන්නේ. අයිතිකාරයෝ ගොඩායි. හිවල්ලු. ඇයර නවසීතික බානක් තිබ්බේ. නිජ්ජේවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං සුනකේහිවා කජ්ජමානං විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං විවිධ වූ ප්‍රාණීන් විසින් මේක කාලා දානවා. අනුන්ට අයිති. අපිට අයිති නැහැ. අපිට අයිතිකාරයෙක් නැති නිසා තමයි මේන්න මේ මුත්‍රා බොක්කේ ගලක් හිර වෙලා. එයා අපෙන් ඇහුවේ නැහැ හිර වෙන්නද කියලා. වකුගඩුව නරක් වෙලා. එයා ඇහුවේ නැහැ නරක් වෙන්නද කියලා. පෙනහල්ල සිදුරු වෙලා. එයා ඇහුවේ නැහැ සිදුරු වෙන්නද කියලා. ඇයි ඇහුවේ නැත්තේ? කොරෝනා මෙන්න හැදිලා. එයා ඇහුවේ නැහැ අපෙන් හැදෙන්නද කියලා. අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් හිටියනම් එයාකින් අහනවානේ. පරතෝ ඒක කියන්නේ පරතෝ. සිංහලෙන් කිව්වොත් අපි ඒකේට බය මිනිසුන්ට බයින්නේ පරය කියලා. කට ඇරලා පරය කියලා බයින්න පුළුවන් වචනයක් මේ ශාරීරිය. පර අනිත්‍යයටයි. අනුන්දයිති. පරතෝ පලෝකතෝ සිඳි බින්දියන. මේ ඇඟේ කේශා ලෝමානකා දන්තා තචෝ ආදි වශයෙන් කුණප කොටාසු 32ම ගත්තොත් නැත්නම් විද්‍යාව ඉගෙන ගන්න ළමයි මේ ඇඟේ මොන හරි කැරි බැරි තව තව කපලා ගන්නවා නම් ඒව ගත්තොත් එක කෑල්ලක් කියන්න බලන්න තැවෙන්නේ නැති පොඩි වෙන්නේ නැති කුඩු කරන්න බැරි හැම කෑල්ලක්ම ඇඟේ කුඩු වෙනවා ඡාප්ප වෙනවා ඒක සවහන වල ඡාප්ප වෙන්නේ මැෂින් වලට අහුවෙලා ඡප්ප වෙන්නේ. උඩින් වැටලා කුඩු වෙන්නේ. සුණු විසුණු වෙලා යන්නේ. පලෝකතෝ සිංදි බින්දි යන්සිය. බලන්න ඒ නුවණැති ශ්‍රාවකයා සතර ඉරියවෙන් එක්තරා ඉරියවකදී ලැබුණ විවේකයෙන් කය ගැන සිහි කරනවා. අනිච්චතෝ අනිත්‍යයි, දුක්ඛතෝ දුකක් විදිහට, ඊළඟට රෝගතෝ රෝගයක් විදිහට, ගණ්ඩතෝ සැරව ගෙඩියක් විදිහට, ශල්ලතෝ හුලක් විදිහට, ආබාධතෝ ආබාධයක් විදිහට, අගතෝ පීඩාවක් විදිහට, පරතෝ අනිත්‍යයට අයිති දෙයක් විදිහට, පලෝකතෝ සිඳි බිඳි වෙනසිය යන දෙයක් විදිහට, අනාත්තතෝ මේක අනාත්මයි, ඒ ශුන්‍යතෝ ඉසල ශුන්‍යතෝ, ශුන්‍යතෝ කියන්නේ හිස් දෙයක් විදිහට. ඇඟක් නැහැ කියලා නෙවෙයි, මම දැක්කා සමහර අය ගොඩාක් අය මේ ශුන්‍යත කියන වචනේ විස්තර කරන්නේ නැහැ කියලා. නැහැ කියන වචනේ පරිපූර්ණනේ. ශුන්‍යතෝ කියන වචනේ යෙදෙන්නේ බුද්ධ වචනේ, මම මගේ මගේ ආත්මය කියන දේෙන් තොරයි. ඒකයි ශුන්‍යත කියන්නේ. කේශාන්තේ පටන් පාදාන්තේ දක්වා බලන්න මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. කය වේදනා දෙනකොට වේදනාවල් දෙන්න එපා. කය ජරාවට යන්න එපා, වයසට යන්න එපා, ලෙඩ වෙන්න එපා කියලා පුළුවන්ද කියලා බලන්න තමන්ගේ වසංගේ පවත්තන්ට. මේ ශරීරයේ ලේ අංශුවක් නෑ තමා මම කියලා දෙයි. දෙයක් සත්‍ය. ඒ නිසා ලේ අංශුව පවා මම මගේ මගේ ආත්මය කියන දෙයින් කිස් ශුන්‍යතයි. ඊළඟට තියෙනවා අනාත්තතෝ. අනාත්තතෝ කියලා කියන්නේ අනාත්මයි. දැන් මම විස්තර කළේ අනාත්මය විස්තර කරන්නේ මේක ආත්මයක් වුණා නම් ආබාධ පිණිස පවතින්නේ. ওই විදිහට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, මුල් වශයෙන්, රෝග වශයෙන්, ආබාධ වශයෙන් ওই විදිහට තියෙන්නේ ආත්මයක් නම්. ලබ්බේත ච රූපේ, මේ රූපයෙන් ලබන්න පුළුවන් වෙන්න ඕන. ඒවම් මේ රූපං හොතු, ඒවම් මේ රූපං මා වූ සීති. මගේ රූපේ මෙසේ වේවා, මගේ රූපේ මෙසේ නොවේවා කිය. නච ලබ්බේත රූපේ, රූපෙන් එහෙම ලබන්න බෑ. එනිසා රූපය අනාත්මයි. රූපය අනාත්මයි. අන්න බලන්න මේ ශරීරයේදී. මේ ශරීරයේදී. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduක් වශයෙන්, උලක් වශයෙන්, ආබාධයක් වශයෙන්, පීඩාවක් වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන්, සිඳී බිඳී වෙනසිය යන දෙයක් විදිහට, හිස් දෙයක් විදිහට, ඊළඟට අනාත්ම දෙයක් විදිහට බලනවා. වැස්ස කාලේ උතරන අසූචි වලක් වගේ නව දොරකින් අසූචි වෙගිරෙනවා. ඇස් වලින් මේක ඇතුලේ පැහැෙනවා, රෑ නිදා ගන්නකොට පැහැෙනවා. ඊට පස්සේ මේ නාල කියලා පිරිසිදු වෙලා නිදා ගන්න කෙනා උදේට ඇස් වල කබ, කංකාදුරු ඇවිල්ලා, පොටු ඇවිල්ලා, කෙල වැගිරිලා, කුණු කෙල, මල මුත්‍රා පිරීලා, ඊළඟට කිහිලි වලින්, බෙල්ලෙන්, ඇඟෙන් දාඩිය දාලා අපිරිසුදු වෙලා, ගන්ධසාර වෙලා, කටගඳ ගහලා, මේ මොකද්ද මේ තමන්ගේ ඇඟ නේද මේ? තමන්ගේ ඇඟ නේද? උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා තමන්ගේ මූණ කන්නඩියෙන් තමන්වත් බලන්නේ නැතුන් ඉස්සලා මූණට වතුර දාලා හොදලයි මිනිස්සු කන්නඩිය දිහා බලන්නේ. මෙහෙමත් ජරා ශරීර තියෙන සත්වයාට මේකේ හැමඩින්ග ගැලෙවුවනම් හැම නිසා තමයි මේක පැකින් එක හොඳයි. හැම පේනවා සුදුවට. ඒ නිසා පෙරේත කමෙන් පසුපස යනවා. මේ හැම ගැලෙව්වා නම් එක එක ළඟට ගිහිට වෙන්නේ නැහැ. නහය වහ ගන්නවා. මැස්සෝ එලවන්න වෙනවා, වෙන වැඩක් නැහැ. සත්තු එලවන්න වෙනවා, වෙන වැඩක් නැහැ හැම ගැලෙව්වා නම්. මේ ශරීරයේ හැම කියන එක ගැලෙව්වට පස්සේ තියෙන්නේ දෙහිගෙඩියක් තරම්, හැම ගලවලා ගුලි කළොත් දෙහිගෙඩියක් තරම් කියනවා. ඒකට නේද මේ ලෝක සත්වයා වසඟ වුණේ. ඉතින් මේ පින්වතුනි කායානුපස්සනාව කය ගැන හොඳට විමසනවා. හොඳට විමසනවා. ඉතින් මේ විදිහේ හොඳට විමසා විමසා ඉන්නකොට මොකද වෙන්නේ? මම හිතනවා මේ විස්තර මේ විදිහට කෙනෙක් සාමාන්‍යයෙන් ඇහුවොත් එහෙම තමයි මෑතකදී අහන්න පුළුවන් දේශනාව. එහෙම අහනකොට මේ ආන්දර මොනවා කියනවද දන්නේ. මේ කියන විදිහට බණ ඇහුවොත් නම් මිනිස්සු ගෙවල් දොරල් එපා වෙලා දාලේ අමුදරුව එපා වෙයි කසාදයක් වබ්බන්නේ නැන්නේ කියලා. අනේ පින්වත්නි මේ විදිහේ කායानुපස්සනාවක් වඩන්න සංසාරේ මහා පිනක් තියෙන්න ඕන. කායानुපස්සනාව වැඩිම පසක තැබීවා මේ වාගේ ටිකක් අහන්නත් පිනක් තියෙනවා. මේක තමයි සත්‍යය. ඔය කියපු එකක් හරි බොරු කියලා කියන්නේ. දැන් මම කියපෝ ඒවා නෑ හඳුනනවා බොරුයි කියලා බොරු කියලා කියන්න පුළුවන් නම් ඔබ තමයි යථාර්ථය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔන්න යම්කිසි කෙනෙක් මේ කායानुපස්සනාව වඩනවා. කායानुපස්සනාව වඩනකොට මෙයාගේ හිත විතක්ක විචාර ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයටපත් වෙනවා. බලන්න ඔය විදිහට කල්පනා කරනකොට එනැත්තං ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤය අසුභ භාවනාව ධාතු මනසිකාරේ අර මිනිහක් ශරීරයේ පිට ගලපගෙන බලන නවසීතික භාවනාව මල සිරරගෙන ඒ භාවනාව ওই විදිහට කායානුපස්සනාව වඩනකොට පින්වතුනි විතක්ක විචාර ඒ භාවනා අරමුණ සිහි කිරීම තමයි විතක්ක විචාර. සාහිත ප්‍රීතිය ඇති වෙනවා කියන්නකෝ. සැපේ ඇති වෙනවා. සාහිත පළවෙනි ධානය ඇති වෙනවා. දැන් මේ වහනවර මිනිස්සුන්ගේ මූණ ඇඹුල් වෙනවනේ. කී කියලා හිතෙනවනේ. මේක ප්‍රඥාවෙන් දකිනකොට ප්‍රීතිය ඇති වෙනවා සැපේ ඇති වෙනවා. මොළු ඇඟම ප්‍රීති සැපෙන් තෙත් වෙනවා. ප්‍රීතියෙන් සැපෙන් මොළු ඇඟම තෙත් වෙනවා. ඒක කොහොමද කියලා කියන දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ. ඉස්සර සබන් නැණි. ඒතර මොකද කරන්නේ? ඒ රජවරු කුඩු වර්ගයක් හදලා තියෙනවා. නාන සුණු කියලා කියන තනන්ට කීටුනාට පස්සේකින් ගුලියක් හදා ගන්නවා සබන් ගැටේ වගේ. ඒක හදාගන්නේ සබන් කුඩු ටික තඹ භාජනයකට දාන ලෝහ භාජනයකට වතුර යෙහිගේ ඒක ගුලි කරනවා. ගුලි කළාට පස්සේ ඒක අපි කියමු අග්ගල ගුලියක් වගේ කියලා. එහි වතුර ගෑවිච්ච නැති තැන තෙත් නොවිච්ච තැනක් නැහැ. ඒ නානසොණු ගුලි මේ වගේ මේ කායानुපස්සනාව වඩනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ සැපේ සහිත සමාධිය තුනක් පස්සේ මුළු ඇඟම තෙත්ලා ප්‍රීතියෙන් සැපේ. මේ ඇඟේ අසුබේමයි බැලුවේ. ඇඟේ යථාර්ථේමයි බැලුවේ. මුළු ඇඟම තෙත්ලා ප්‍රීතියෙන් සැපේ. ඒ වගේ එකක් කාම ලෝකේ තියෙනවද? ඒ වගේ හැපයක් කාම ලෝකේ තියෙනවද? ඊළඟට තියෙනවා පින්වත් මහණෙනි තවත් ඉදිරියට තවත් යාකායන් ප්‍රශ්න වදිනවා. එහෙම වදිනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ වදාගා ඔය විදිහට වදිනකොට මොකද වෙන්නේ? ගේහසිත සර සංකල්පන දුරු වෙනවා. ගිහි මිනිස්සු හිතන ලාමක සිටිවිලි වලින් එයාගේ හිත ඈත් වෙලා හිත තව තව සමාධිමත් වෙනවා. මේකට තමයි කායानुපස්සනාව යා ඉදිරියට වඩනවා කියලා කියන්නේ. මෙයාට ඇති වෙන දෙවෙනි ධ්‍යානය විතක්ක විචාර රහිත තමන්ගේ හිත ඇතුළේම පැහැදීම ඇති වෙච්ච සිත එකඟ වුණ විතක්ක විචාර රහිත වුණ සමාධියෙන් හටගත්ත ප්‍රීති සුඛය තියෙන දෙවෙනි ධ්‍යානය හට ගන්නවා. එතකොට සමාධියෙන් හටගත් දෙවෙනි ධ්‍යානයේ ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානයේ මේ මුළු කයම තෙත් වෙනවා. අර ඉස්සෙල්ලා ඇතුනේ විතක්ක විචාර ප්‍රීති සුඛයෙන්. විතක්ක විචාරත් එක්කමයි ඇතුනේ. දැන් විතක්ක විචාර අර භාවනා හිත හිත අරමුණ මුල් කරගෙන නෙවෙයි හිතේ ඇති වෙච්ච සමාධියෙන්ම තමයි ප්‍රීති සුඛය ඇති කරවන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න උල්පතක් තියෙනවා. ගැඹුරුයි. හැබැයි මේ උල්පතට කොහෙන්වත් වතුර එන්නේ නැහැ. වැස්ස එන්නේත් නැහැ. ඒ උල්පත ඇතුළෙම සීතල වතුර උඩට එනවා. ඒතර උල්පතෙන්ම මතුවෙන වතුරෙන් ඒ ජලයේ සීතල වෙවි තියෙනවා. ඒ වගේ අර අපි දැන් මම ඔබට දැන් අර කායනුපස්සනාව ගැන කිව්වේ ගොඩක් විස්තර කිව්වනේ. මේ ඇඟ උලක් වගේ මෙහෙමයි කිය ගොඩක්. ඒතර හිත හිතානේ භවන අරමුණ ගන්න ඕන. දෙවෙනි ධ්‍යානයට ගියාට පස්සේ භාවනා අරමුණේ හිත පිහිටනවා. පිහිටෙව්වන්ට පස්සේ අමුතුයෙන් බලෙන් ආයාසෙන් හිත හිතා ඉන්න ඕනේ නැහැ. සමාධිය විසින්ම මේ ප්‍රීතිය සැපේ උපත්වනවා. මුළු ඇඟම තෙත් වෙනවා. මේ විදිහටත් භාවනා කරනකොට ගේහ සිත සර්සංකල්පනා මිලාමක සිතිවිලි, තුච්ච සිතිවිලි, ජරා සිතිවිලි, කාම සිතිවිලි මේ ඔක්කොම හිතෙන් අයින් වෙලා යනවා. අයින් වෙලා හිත සමාධිමත් වෙනවා. මේ විදිහට කායන ප්‍රශ්නාව වදිනවා. තවත් ඉදිරියට වදිනකොට මෙයාගේ හිත මොකද වෙන්නේ? ප්‍රීතියට ඇලෙන්නේ නැතු ප්‍රීතියාච විරාගා උපේක කෝච විරති උපේක්ෂාවෙන් ඉන්නවා. සීනුවණින් යුතුව කයින් සැප විඳිනවා. මේ භාවනාවේ ආර්යයන් වහන්සේලා කියන්නේ ඔය තුන්වෙනි ධ්‍යානෙට උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් සැපයෙන් ඉන්න භාවනාව කියලා. සමාධිය කියලා. ප්‍රීති රහිත සැපයෙන් ශරීරය තෙත් කරනවා. ප්‍රීතිය නැති සැපයෙන් සැපේ. ඉතින් ඒක කොහොමද කියලා පින්වතුනි කියන්නේ තුන්වෙනි ධ්‍යානෙටම සමාදෙන්නවා. ඉදුවේ ඒකේ ප්‍රීති නැති සැපයෙන් ඇඟ තෙත් වෙන්නේ නැහැටි. එංග පිනා යන හැටි විස්තර කරනවා. විලක තියෙනවා රතු නිලුමක් හරි ඕලු මලක් හරි වතුර ඇතුලේ. උඩට මතුවෙලා නැහැ සීතල වතුර ඇතුලේ. ඉකි පටන් ගත්ත තැන ඉඳලා වතුර ඇතුලේනේ පොහොට්ටුව තියෙන්නේ. අග දක්වාම වතුරෙන් තෙත් වෙලා. මේ වගේ කියනවා ඇඟ තෙත් වෙලා තියෙන්නේ. ප්‍රීති රහිත සැපේ. ඔය විදිහටත් භාවනාව කායනුපස්සනාව වඩනවා කියනවා. ඊට පස්සේ මේ විදිහට කායනුපස්සනාව වඩද්දී ප්‍රීතියයි සැපයයි ඒ ප්‍රහාණය කළා. කලින්ම අප්‍රමාදීව සැප දුක කලින්ම දුරු කළා. මානසික මෙයා සමාධිය දියුණු කරලා දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවෙන් යුක්තව හතරවෙනි ධ්‍යානෙ පිරිසිදුම උපේක්ෂාව තියෙන්නේ. එතන සැපත් කියලා එකකුත් නැහැ, දුකක් කියලා නැහැ. පිරිසිදු උපේක්ෂාව. ඒ උපේක්ෂාවෙන් කය ගොඩාක් පිරිසිදු කරනවා, ප්‍රභාස්වර කරනවා. බලන්න මේ කයේම ආදීනව හිතයි. ඉතින් මේ අනුව පේනවනේ කායानुපස්සනාවේ ඕනෑම භාවනාවකින් ධ්‍යාන හතරම උපදවන්න පුළුවන් කියලා. මේ කායानुපස්සනාවේ සමාධි ගැන විස්තර කරන්නේ. ඊට පස්සේ මේක කියනවා සුදු වස්ත්‍රයකින් කෙනෙක් වැහුවොත් මුළු ඇඟම සුදු වස්ත්‍රයෙන් වහලා තියෙන. ඒ වගේ පිරිසිදු උපේක්ෂාවෙන් එයාගේ කය තෙත් වෙලා තියෙන කියන. මේ විදිහට කායගත හතේ වඩනවා කියන එයාගේ තේලාම සිතිවිලි දුර වෙලා යනවා කියන. මේ විදිහට කායගත සතිය ප්‍රගුණ කරනවා නම් බහුල වශයෙන් ප්‍රගුණ කරනවා නම් ඔහු තුල යම් විද්‍යා භාගී හේවත් අවබෝධඥානය ඇති වෙන ධර්මයන් නැත්නම් ඒ කුසල් දහම් ඒ සියල්ලම ඔහු තුල තැන්පත් වෙනවා කියනවා. විද්‍යා භාගී ධර්ම මොනවාද? අවබෝධයට උපකාරක ධර්ම මොනවාද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා කියනවා කාය අනුපස්සනාව වදන කොට. ඒකයි මෙච්චර විස්තර කළේ. ඒක මේ වගේ දෙයක් කියනවා. මොහොඳ කියලා හිතෙන් හිතුවොත් කෙනෙක් මොහොඳ කියලා හිතනකොටම යන්තාක ලෝකේ ගංගාවල් තියෙනවා. ඒ සියලු ගංගාවල්ම මොහොඳටයි තිනේ. ඇයි හැම ගංගාවම ඉවර වෙන්නේ මොහොඳෙන්නේ? ඒ වගේ තමයි කියනවා කායानुපස්සනාව කියලා කෙනෙක් වැඩුවොත් සියලු කුසල් වැඩුවා වෙනවා කියන්නේ. ওই විදිහට හොඳට කායानुපස්සනාව වල්ලා නැත්තම් මේක වල්ලා නැත්තම් කියලා කියන්නේ මේ කායानुපස්සනා භාවනා වල්ලා නැත්තම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුවගේ වැඩපිළිවෙල මාර්යා ග්‍රහණය කරනවා. ඔහුට ඕනම අරමුණක් දෙන්න මාර්යාට පුළුවන්. ඒක මේ වගේ තිබ්බේ වදාලා. මැටි ගොඩක් තියෙනවා. බර ගලක් අරන් ඇවිල්ලා අර මැටි ගොඩට දාන්න පුළුවන්. ඒක මැටි ගොඩේ එබ්බෙනවා. කිඳා බහිනවා. කිසිම අපහසුකින් තොරව. ඒ වගේ කායානුපස්සනාව වඩපු නැති ජීවිත මැටි ගොඩවල් වගේ කියුවා. මැටි ගොඩවල් වගේ. මහාරයට ඕන මරමුණක් මෙහෙම චුට්ටක් දාන්න විතර තියෙන කිඳා බහිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා කායානුපස්සනාව වඩලා නැත්නම් ප්‍රගුණ වෙලා නැත්නම් මහාරයට ඕන දෙයක් ඇති කරන්න පුළුවන්, ග්‍රහණය කරන්න පුළුවන්, හිතට අරමුණ දෙන්න පුළුවන්. ඒක මේ වගේ කියපුවා. වියලි දර කැල්ලක් අරන් ඒ කාලේ ගිනි උපදින උත්තරාකරණී කියලා එකක් තියෙනවා. ඒකෙන් මෙයා මොකද කරන්නේ, අර වියලි දර කැල්ල අර ගිනි ගානා දණ්ඩේ ගානකොට ගින්දර පහළ වෙනවා. ඒක අනිවාර්යෙන් වෙන එකක් නේ. ගින්දර උපද්දවන වියලි දර වගේ කිව්වා කායනුපස්සනාව වඩපු නැති අය. ඕන දෙයක් කරන්න පුළුවන්. කායනුපස්සනාව වඩපු නැති, බහුලෝ වඩපු නැති කෙනාට මායයට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා. ඒ තමයි කිව්වා දරණුවක් උඩ කලයක් තියලා තියෙනවා. ඒ කලයට ඕනම කෙනෙකුට ඇවිල්ලා වතුර දාන්න පුළුවන්. ඇයි ඉඩ තියෙනවා? ඒ කලේ වතුර නෑ. හිස් කලයක්. ඕන කෙනෙකුට ඇවිල්ලා වතුර දාන්න පුළුවන්. එහෙනම් හිස් කල කායානුපස්සනාව වඩපු නැති ජීවිත. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා කායානුපස්සනාව වඩපු නැති කෙනාට ඕන දෙයක් මාර්යාට කරන්න පුළුවන් කිව්වා. භික්ෂුගේ වැඩපිළිවෙල වෙනස් කරන්න පුළුවන් කිව්වා. අරමුණු දෙන්න පුළුවන් කිව්වා. ඒ තමයි ඒක මේ වගේ දෙයක් කිව්වා. ඒ තමයි පින්වත්නි, දැන් අපි බලන්න මේ දැන් අද කාලේ එක මිත්‍යා දෘෂ්ටි පැතිරෙනවානේ. යෝගාවචරයෝ භාවනා යෝගින් භාවනා කළා, විදර්ශනාව කළා, නුවණින් විමසුවා කියලා එක එක දර්ශන දානවානේ, අදහස් දානවානේ. එතකොට ඔවුන් එක එක මිත්‍යා දෘෂ්ටි පතුරවනවානේ. ඇයි එහෙම වෙන්නේ? ඔවුන්ගේ හිත ඇල්ලුවා. ඔවුන්ගේ හිත ග්‍රහණය කළා හේතු කායනුපස්සනාව වඩලා නැති නිසා. යම් කිසි කෙනෙක්ගේ අවුලක් පේනවා නම් දැක්මේ දර්ශනේ ඔහු කියන දේ ඒ අවුලට හේතු තමයි ඔහු කායනුපස්සනාව වඩලා නැහැ. ඒ නිසා අරයට හසුරවන්න පුළුවන් යාව. අද කාලේ සාමස්තියක් වශයෙන් ඕක තමයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ හොත්තට කායනුපස්සනාව වැඩුවොත් කොහොමද යව අල්ලන්න බැරි? සැහැල්ලු නූල් පන්දුවක් අරගෙන ඇවිල්ලා මහා දඩ ඝනකම අරටුවෙන් කරපු ඝනකම දොරකට අරන්න නූල් පන්දුවෙන් නූලෙන් අයිනවා මේක සිදුරු කරන්න ඕන කියලා පුළුවන් දෙයක් හිතන්නවත් බෑ. ආන්නේ වගේ තමයි කොමාරයට හිතන්නවත් බෑ කෝ එයාගේ හිත වෙනස් කරන්න. එයාගේ වැඩපිළිවෙල වෙනස් කරන්න බෑ කිව්වා. දැන් අනිත් කෙනාට කිව්වේ ගලක් ගෙනල්ලා දානවා මැටි ගොඩකට කිව්වා. කායනපසන වඩලා නැත්තම්. දැන් නූලක් අරන් අරටුවකින් කරපු ඝනකන් සහිත දොරකට අයින්නවා වගේ කිව්වා. කායනපසන වඩපු කෙනාට කායනුපස්සනාව බහුල වශයෙන් වඩපු කෙනාට අල්ලන්න බෑ කිව්වා කිසිම බලවේගයකට ලෝකේ. ඒක හරියට මේ වගේ කිව්වා. අමු කිරි සහිත ලීයක් ගෙනල්ලා ගින්දරි පැද්දවන්න හැතුවට උපදින්නේ නැහැ. අර ගිනි ගාන දාන්නේ ගැහවට ගිනි උපදින්නේ නැහැ. ඒ වගේ වතුර පුරවලා තියෙන භාජනයක් තියෙනවා. ඒකට ආයෙ වතුර දාන්න බෑ. ඉද කඩන්නේ. ඒ වගේ තමයි කෙනෙකුගේ ජීවිතේ කායानुපස්සනාවෙන් පිරුණාට පස්සේ එයාට ආයෙ කාටවත් අනුමුණ දාන්න බැහැ. ඊට පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා කායानुපස්සනාව. වර්ණනා කළා බුදුරජාණන් වහන්සේ වදාලා කායानुපස්සනාව හොඳට ප්‍රගුණ කළොත්, බහුල වශයෙන් ප්‍රගුණ කළොත්, විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයින ඒ ධර්මයන් පිළිබඳව ඒ අදාළ කාරණේ කෙරෙහි සාර්ථකත්වයක් ලබා ගැනීමෙහි පුළුවන්කම ඇති වෙනවා. කායానుපස්සනා වැඩුවට පස්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න ඕන නේ අවබෝධ කරනවා. මොකද්ද? පංච උපාදානස්කන්ධය. අවබෝධ කරනවා. ආයතනය අවබෝධ කරනවා. දෛ ස්කන්ධ ධාතු ආයතන. මේ සමුදය වය මේ යම් කිසි දෙයක් සියුම් නොවනින් අවබෝධ කර යුතුයින. ඒ සියල්ල අවබෝධ කරන්න යට අවස්ථාව ලැබෙනවා කියලා. කායానుපස්සනා වැඩුව. ඒක මේ වගේ කිව්වා. හොඳට වතුර පුරවලා තියෙන වාජනයක් කවුරු හරි ඇවිල්ලා කොයි පැත්තකට හරි ඇලකලොත් ඇලකරු පැත්තෙන් වතුර වැටෙනවා නේද? කායానుපස්සනාව වඩපු කෙනාට පංච උපාදානස්කන්ධයේ හට ගැනීම වෙනසීම නම් දකින්න ඕනේ. ඒ කෙරෙහි සිත යොමු කරපු ගමන් සමුදේවයි දකිනවා. ආයතනයි නම් පටිච්ච සමුප්පාදේ නම් දකින්න ඕනන්නේ. කායානුපස්සනාව වඩපු කෙනාට පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ සම භූමියක නියරවල් බැඳලා, ඒ කියන්නේ වටේ මැටි වලින් බැම්මක් හදලා මැඳ වතුර පුරවලා තියෙනවා. ඕක කොහින් කැඩුවත් වතුර එනවා නේද කියලා. ආන්න ඒ වගේ තමයි කෝ කායනුපස්සන වඩපු කෙනෙකුට ඕනම පැත්තකින් අවබෝධ කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරමං හන්තියක රතයක් තියෙනවා. වේගවත් ජව සම්පන්න අශ්වයෙ ඉන්න හොඳ රතාචාර්යවරේ කී ආශ්‍රය පිට නැගලා වම් අතින් රැහෙන අරන් දකුණු අතින් කෙවිත අරගෙන ඒ පා ඕනම පාරක ඒ අශ්‍රය ගෙනියන්න පුළුවන් නේද කිව්වා. ඒ වගේ තමයි කෝ කායනුපස්සන වැඩුවට පස්සේ ඕනම පැත්තකින් අවබෝධය ලබන්න පුළුවන් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කායනුපස්සන වඩන එක මේ තරම් වර්ණනා කළා. වර්ණනා කරලා ඒ අමෘතේ වළඳුවා කියලා නේ කියන්නේ කායනුපස්සනවට. දැන් ඔබත් මොහොතක් අමෘති සුළඟ තමයි ඉන්නේ. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා කායනුපස්සනාව බහුල වශයෙන් වැඩුවොත් මෙන්න මේ ආනිසංස 10 කැමති වෙන්න ඕන. කියන්නේ මේ ආනිසංස 10ක් ලැබෙනවා. ඒක එකක් තමයි අරති රති කමෝ හෝති. අරති කියලා කියන්නේ භාවනාවට කුසල් වඩන්න හිතේ අකමැත්තක් තියෙන. ඒක නැති වෙනවා. ඒක ඉවසන්න පුළුවන්. ඒක යටපත් කරන්න පුළුවන්. රතිය කියලා කියන්නේ කාමයට හිත ඇලි යන ගතියක් තියෙනවනේ. ඒක මැඩ පවත්වන්න පුළුවන්. කාම සිතිවිලි, රාග සිතිවිලි, ආසා සිතිවිලි තප්පරයට යට යවන්න පුළුවන්. කායනුපස්සනා භාවනා වඩනකොට අරතිය මැඩ පවත්වන්න පුළුවන්, රතිය මැඩ පවත්වන්න පුළුවන්. ඊළඟට අරතිය ඔහුව යට කරන්නේ. දැන් තියෙන බණ භාවනා කරගන්න බෑ කියලා හිතච්ච ගමන් ගුළු වෙලා බුදියාගෙන ඒ ආවේශයෙන් අපිව යට කරනවානේ. එහෙම නෙමෙයි. තමා විසින් අරති යට කරනවා. ඔන්න ආනිසංස. උපන් අරති යලි යලිත් මැඩගෙන වාසය කරන්න පුළුවන්. එන්න දෙන්නේ අර කුසීතකම් හිතට එන්න දෙන්නේම නැහැ. බියජනක අරමුණු යටපත් කරන්න පුළුවන්. ඕන බය තති ගැනීම එනේවා යටපත් කර කර ඉන්න පුළුවන්. ඊළඟට බාශීතල රස්ණය සීතල ඉවසන්න පුළුවන්, රස්ණී ඉවසන්න පුළුවන්, බඩගින්න ඉවසන්න පුළුවන්, පිපාසී ඉවසන්න පුළුවන්, මැසි මඳුරු වදුරු ඉවසන්න පුළුවන්. එහෙනම් ඒ කාලේ net එකක් නැතුව, මඳුරු කොයි නැතුව මහා වනේ සංගය භාවනා කරලා ඒවා ඉවසගෙන හිටියේ කොහමද? කායනුපස්සනාවේ. ඊට පස්සේ අවුසුලන් ඉවසන්න පුළුවන්, සතා සර්පයාගේ වෙන කරදර ඉවසන්න පුළුවන්, නපුරු ලෙස පවසන දුරුත්තානං දුරාගතානං වචනපතානං. නපුරු ලෙස පවසන, නපුරු ලෙස පැමිණි දරුණු වචන ඉවසන්න පුළුවන්. ඕනම බැනුමක් ඉවසන්න පුළුවන්. ඊළඟට ශරීරයේ ඇතිවන දැඩි වේදනා, දුක් සහිත වේදනා, තියුණු තිබ්බානම් කටුකානම් කරානම් පානාහරණම් තීරුව කටුක තියුණු පන යන අමිහිරි අමනාප මේ වේදනා ඉවසන්න පුළුවන්. ඊළඟට ධ්‍යාන හතර කැමැතිසේ ලබන්න පුළුවන්. ඔයා ඔහු කැමතිනම් ඉරිදි ප්‍රාතිහාරි පාන්න හිතේ පැත්තට යොමු කරන්න පුළුවන්. ඉරිදි හාසින් යන්නේවා, ඉරහඳ අල්ලන්නේවා. ඊළඟට දිව්‍ය ශ්‍රවණය දිව්‍ය දෙවියන්ගේ හඬ දුර ළඟ හඬවල් අහන දිව්‍ය ශ්‍රවණය හඳන්න පුළුවන්. ඊළඟට අනිත්‍යගේ හිත කියවන්න පුළුවන් පරචිත්ත විඥානෙ කායानुපස්සන වඩපු කෙනෙකුට. ඊළඟට පෙර යා කැමතිනම් පෙර ජීවිත ඕන තරම් දකින්න පුළුවන්. ඊට පස්සේ චුතිය උපත දකින්න පුළුවන් චුතූපපාත ඥානෙ. ඊළඟට ඒ වගේම විශ්ව ආශ්‍රවයන් සේවීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙහිදීම තමන්ගේ විශිෂ්ට වූ ඥානෙන් සාක්ෂාත් කොට ඒක පැමිණ වාසය කරනවා අරහත්ත්වයටපත් වෙනවා. අවශේෂ මාර්ගඵල ගැන කවර කතාද? රහත් වෙනවා. මේ ඔකෝම කායානුපස්සනා භාවනාවේ ආනිසංසය. ඔහි එක භාවනාව සත්‍විස් බෝධිපාංශික ධර්මවල කායගත සති. අනේ මේවා අහන්නවත් කෙනෙකුට ලැබෙනවා නම් කොයිතරම් හොඳද. ජීවිතේට එකම එක මොහොතක්වත් මේ වගේ භාවනාවල් පොඩ්ඩක් හරි තමන්ගේ අවංක කැපවීමෙන් පොඩ්ඩක් පුරුදු කරන්න හිතක් නැමෙනවා නම් කොච්චර හොඳද. කවුරු හරි මේ කුසල් වඩනවා නම් කොච්චර හොඳද. ලෝකේ කවුරු හරි කොතනක හරි එක්කෙනෙක් හරි ඇති. සමහිත ඒ ඔබ වෙන්න පුළුවන්. ඔබ වෙනුවෙන් තමයි මේ බණපද ටික කියලුනේ. මේ බුද්ධ ශාසනයේ අවසානයේ මෙච්චර දහන් විග්‍රහයක් සිද්ධ වෙන්නේ. මෙච්චර විවෘතව. ඔබ බලන්න කායගත සති සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය බලන්න. තව තව ඉගෙන ගන්න. ඒ ආමා නිවන්ස බොහෝ දුර නොවේ කියලා බහ දහම් පොතක් තියෙන සතිපට්ඨාන සූත්‍රයේ ලොකු සාන්නාසිදී විස්තර වශයෙන් වචනෙන් වචනේ විස්තර කරලා තියෙනවා. සිතට සුව දෙන භාවනා කියලා භාවනා ක්‍රම විස්තර කරලා පොතක් තියෙනවා. ඒ පොත කියවන්න. මේ විදිහට තනියෙන් පුරුදු වෙන්න. ඉතින් ඔබ ධර්මයෙන් හැසිරෙනවා නම් ඔබට දහම් ගුරුවරු මොන කියනවා. දැන් අද කාලේ මිනිස්සු අහන්නේ අමනුෂ්‍ය ප්‍රශ්න, ප්‍රේත ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න කියවුවානේ. ඇයි ඒ? දහමට පැමිණිලාවක් නැහැ. තවම ඉන්නේ යක්කු ප්‍රේත භූතයත් එක්කමයි. තව තිසරණයටවත් ඇවිල්ලා නැහැ. මේ බණක් භාවනාවක් ගැන අහන්නේ කවද්ද? සමාධියක් ධ්‍යානයක් සමාපත්තියක් ගැන අහන්නේ කවද්ද? ඉතින් ඒ නිසා කැමැත්තක් ඇති කරගන්න. කැමැත්තත් වටිනවා. චිත්ත උපාදම් පහං චොන්ද කුසලේසු ධම්මේසු බහූපකාරන්ති වදාමි. චොන්ද කුසල් දහං වඩනවා කියන එකේ සිටිවිල්ලක් උපද්දුවත් උපකාරයි කිව්වා මේ නිවනට. බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා ඔබටත් මටත් ඒ කුසංසිතම උපදීවා. කායානුපස්සනායම සිත පිහිටාවා. මේ ලෝක සත්වයාටම ලකුණ්ඩ බද්ධ මහරහතන් වහන්සේ අහනවා කියනවා බුදුරජාණන් වහන්සේ මට වරයක් දෙනවා නම් මේ මුළු ලෝකෙ වෙනුවෙන්ම වරයක් ඉල්ලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් ලකුණ්ඩ බද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා මුළු ලෝකෙ වෙනුවෙන්ම මං ඉල්ලන වරය තමයි මේ මුළු ලෝකෙ සියලු දෙනා තුළම කායානුපස්සනාව පිහිටාවා කියලා. ඒ නිසා කාතුලත් කායානුපස්සනාවම පිහිටාවා. තමන්ගේ කය අවබෝධ වේවා. දුකෙන් නිදහස් වෙත්වා.